بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් سبح لله ما في السماوات وما في الأرض وهو العزيز الحكيم يا أيها الذين آمنوا لم تقولون ما لا تفعلون كبر مقتا عند الله أن تقولوا ما لا تفعلون إن الله يحب الذين يقاتلون في سبيله صفا كأنهم بنيان مرصوص أحس هي ها مها پولوي اتي ده الله وسوشد کرتي ඔහුය සියල්ල අභිභවා යන්නාහා ප්‍රඥාවන්ත වන්නේ විශ්වාස කළ උනි නුඹලා නොකරන දෙයක් කියන්නේ මන්ද නුඹලා නොකරන දෙයක් කීම අල්ලාහ් අභියස කුපමණ මහත් පිළිකුල් සහගත දෙයක්ද අල්ලාහ් තමන්ගේ මාර්ගයේ පිළිවෙලකට ගොඩනැගූ ගොඩනැගිල්ලක් මෙන් පේලියක් වශයෙන් සිට ඔහුගේ මාර්ගයේ සටන් වදින්නන්ව ප්‍රිය කරන්නේය وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ لِمَ تُؤْذُونَنِي وَقَدْ تَعْلَمُونَ أَنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ فَلَمَّا زَاغُوا أَزَاغَ اللَّهُ قُلُوبَهُمْ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِن بَعْدِ اسْمِهِ أَحْمَدُ فَلَمَّا جَاءَهُم بِالْبَيِّنَاتِ قَالُوا هَذَا سِحْرٌ مُبِينٌ مُوسَى තම ප්‍රජාව දෙස බලා මාගේ ජනෙයිනි මා නුඹලා වෙත පෙමිනි අල්ලාහ්ගේ දූතයා බව නුඹලා දැන සිටිමින් ඇයි මාහට හිරිහැර කරන්නේ යයි පැවසූ අවස්ථාවද සිහියට නගව. ඔවුන් නොමග ගිය විට ඔවුන්ගේ හදවත් අල්ලාහ් නොමග යැවේය. අල්ලාහ් තම මාර්ගයෙන් බැහැරවන්නන්ට මඟ පෙන්වන්නේ නැත. මරියම්ගේ පුත් ඊසා ඊශ්‍රායෙල්ගේ පරපුර වෙත මට පෙර පැමිණි තවුරාතය සත්‍ය කරවන්නක් වශයෙන්ද මට පසු පැමිණෙන අහ්මද් නැමැති දූතයා පිළිබඳ සුභාරංචි පවසන්නක් වශයෙන්ද නුඹලාටම අල්ලාහ්ගේ දූතයෙකු වන්නේය යනුවෙන් පැවසූ දෑ සිහියට නගව්. ඔවුන් ඉදිරියේ ඉතා පැහැදිලි සාධක පැමිණියද මෙය පැහැදිලි හෝනියමක් යැයි ඔවුන් පැවසුවෝය. وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ الْكَذِبَ وَهُوَ يُدْعَى إِلَى الْإِسْلَامِ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ තමන් ඉස්ලාමයේ වෙත කැඳවනු ලැබුව විට අල්ලාහ් මත අසත්‍ය ගොතා පවසන්නන්ට වඩා දැඩි අපරාධකරුවා කවරෙක්ද අපරාධකාර පිරිසකට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත ඔව්හු අල්ලාහ්ගේ ආලෝකය තමන්ගේ කටින් පිඹ නිවා දැමීමට ප්‍රිය කරති ප්‍රතික්ෂේපකෙයින් පිළිකුල් කළද අල්ලාහ් තමගේ ආලෝකය පූර්ණවත් කරන්නේය තමගේ දූතයානන්ව ආදේශ කරන්නන් පිළිකුල් කළද සෙසු දහම් සියල්ල ජය ලබාගත යුතුය යන්නට යහ මගෙහි හා සත්‍යය මගෙහි යැව්වේ ඔහුමය يا أيها الذين آمنوا هل أدلكم على تجارة تنجيكم من عذاب أليم تؤمنون بالله ورسوله وتجاهدون في سبيل الله بأموالكم وأنفسكم ذلكم خير لكم إن كنتم تعلمون يغفر لكم ذنوبكم ويدخلكم جنات تجري من تحتها الأنهار ومساكن طيبة في جنات عدن ذلك الفوز العظيم විශ්වාස කළවුනි වේදනාව ගෙන දෙන දඩුවමින් නුඹලාව මුදවා ගන්නා ව්‍යාපාරයක් නුඹලාට මා පෙන්වා දෙන්නද අල්ලාහ් වද ඔහුගේ දූතයානන්වද විශ්වාස කර නුඹලාගේ සම්පත්ද නුඹලාගේ ජීවිතයද දාහනය කර අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදෙව් නුඹලා දෙන සිටියේ හුනම් එයම නුඹලාට ශ්‍රේෂ්ඨ වන්නේය එවිට ඔහු නුඹලාගේ පාපයන් සමා කරන්නේය පහලින් ගංගාවන් ගලා බසින ස්වර්ගයන්හි නුඹලාව ඇතුළත් කරවන්නේ සදාතනිකව රැඳී සිටින ස්වර්ගයන්හි ඇති ශ්‍රේෂ්ඨ නවාතැන්හිද නුඹලා ඇතුළත් කරවන්නේය එයමය ඉමහත් ජයග්‍රහණය වන්නේ وأخرى تحبونها نصر من الله وفتح قريب وبشر المؤمنين يا أيها الذين آمنوا كونوا أنصار الله كما قال عيسى ابن مريم للحواريين من أنصاري إلى الله قال الحواريون نحن أنصار الله فآمن الطائفة من بني إسرائيل وكفرت طائفة فأيدنا الذين آمنوا على عدوهم فأصبحوا ظاهرين تودّع نبلا بيكران هوية الله جن پمينينا ادوها මෑතක ලැබෙන්නා වූ ජයග්‍රහණයද ඒ වන්නේය. විශ්වාස කළවුන්ට නුඹලා සුභාශිංෂණය පවසව්. විශ්වාස කළවුනි මරියම්ගේ පුත් ඊසා තමගේ අනුගාමික සගයින් දෙස බලා අල්ලාහ් වෙනුවෙන් මාගේ උදව්කරුවන් කවුරුන්දැයි විමසුවේය. එවිට එම මිතුරන් අපි අල්ලාහ් වෙනුවෙන් වූ උදව්කරුවන්ය යැයි පැවසුවෝය. එලෙස නුඹලාද අල්ලාහ්ගේ උදව්කරුවන් වව් ඊශ්‍රායෙල්ගේ පරපුරින් එක් පාර්ශවයක් විශ්වාස කළෝය. තවත් පාර්ශවයක් ප්‍රතික්ෂේප කළෝය. විශ්වාස කළ අයව ඔවුන්ගේ සතුරන්ට විරුද්ධව අපි ශක්තිමත් කළෙමු. එවිට ඔවුහු ජයග්‍රහකයින් වූහ.